තමන් ආයෝජනයක් කරන්න කලින් රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ කුමන ආණ්ඩුවද බලයේ තියෙන්නේ කියන එක පිළිබඳව තක්සේරුවක් ඕනේ. මොකද ආණ්ඩුව අනුව රටේ ආර්ථික ප්‍රතිපත්ති, බැංකු අනුපාත, පොලිය අනුපාත මේවා වෙනස් වෙනවා. දැන් දින 100 බැලුවා නෑ. දැන් මොකක්? ඒ වෙනකොට එතකොට වැඩක් කෙරුන්නේ නෑ. කවුරුත් බලන් හිටියේ. ඊළඟට කිව්වා මැයි 5 කියලා. මැයි දිනත් ඉවර වෙලා වෙසකුත් ඉවරලා මැයි 5 විසිරුණා කිව්වා. ආ තව දින කීපෑනේ. ඒ ටිකත් ඇද්දා. වැඩක් කෙරුන්නේ. ඊළඟට කිව්වා මැයි 20 කිව්වා. ඒකත් ගියා. මොකුත් නෑ. දැන් කියනවා ජූලි 15. ඒකත් තියයි. අපි දන්නේ. එතකොට මොකද වෙන්නේ? රටේ යමක් කෙරෙන්නේ. රට ඉලක්ක කරගත්ත කුමක්ද වෙන්නේ? කිසිවක් වෙන්නේ නෑ. අලුතෙන් පාරක් හැදෙනවද? සිද්ධ වෙන්නේ. හැදිච්ච පාරලුත් දැන් නතර වෙලා තියෙනවා. හින්ද මහත්තයා ගාණ්ඩුට විවේචන ඇත්තමුණ මේ පාරවල් වලින් හොරකම් කරනවා, ගසා කනවා, වියදම් වැඩි මොනා හරි චෝදනා ප්‍රමාණයක් තිබ්බා. නමුත් දැන් මෙලෝ දෙයක් වෙන්නේ නෑනේ. ඇයි මේ? අලුත් පාර්ලිමේන්තුවක් හදලා අලුත් ආණ්ඩුවක් එනකන් රටේ මොකක්වත් වෙන්නේ නෑ. කවුද වග කියන්නේ? වග කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. සහ ඒ වටා ඉඳගෙන මේක ඈතට ඈතට ඇදගෙන යන අය.